नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु පිංවත්නි අද හවස් වරුවේ අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායෙහි දෙවන කොටසට අයිති අභිසමය සංයුත්තයට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම ဒုတိය දසබල සූත්‍රය. ဒုတိය දසබල සූත්‍රය. දසබල ධාරී අපගේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගැන කරන විස්තරයක් මේ දේශනාවේ තියෙන්නේ. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ දේශනාව වදාළි. දසබල සමන්නාගතෝ භික්ඛවේ තථාගතෝ චතුහිච්ච වේසාරජ්ජේහි සමන්නාගතෝ ආසබන් ඨානං පටිජානාති. මහණෙනි, දස බලයකින් යුක්ත වූ තථාගතයන් වහන්සේ දස බල ගැන අපි ඉගෙනගෙන තියෙනවානේ. උන්වහන්සේගේ ඥාන 10 ඨානාඨාන ඥාන, අතීතනාගත වර්තමාන කර්ම විපාක ගැන තියෙන ඥාන, ආදි වශයෙන් ඥාන ගැන අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට විශාරද ඥාන 4 උන්වහන්සේට තිබුණා නේ. ඒ කියන්නේ උන්වහන්සේගෙන් නිකෙලිස් අවබෝධ මේ මේ කාරණාවල් අවබෝධ කළා කියලා උන්වහන්සේ දේශනා කරාම මේ මේ කාරණාවල් අවබෝධ කළේ නැහැ කියලා ලෝක කිසි කෙනෙකුටවත් කරුණ සහිතව අභියෝග කරන්න බෑ. කෙලිස් ප්‍රහාණය කියලා උන්වහන්සේ ප්‍රකාශ කළාම උන්වහන්සේ කෙලිස් ප්‍රහාණය කළාට මේ මේ කෙලිස් ප්‍රහාණය කළේ නැහැ කියලා කිසි කෙනෙකුට කරුණ සහිතව අභියෝග කරන්න බෑ. උන්වහන්සේ යම් ධර්මයක් යම් අර්ථයක් මිනිස දේශනා කළාද ඒ අර්ථය ඒ ධර්මයෙන් ලැබෙන්නේ නැහැ කියලා කිසි කෙනෙකුට කරුණ සහිතව අභියෝග කරන්න බෑ. උන්වහන්සේ දේශනා කළා නම් මේවා මේවා නොකළ යුතු දේවල්, මේවයින් ධර්ම මාර්ගයට හානියක් වෙනවා කියලා කිසි කෙනෙකුට මේවෙන් හානියක් වෙන්නේ නැහැ කියලා අභියෝග කරන්න බෑ. මේ හතර තමයි විශාරද ඥාන 4. ඉතින් මේන් සමන්විත භාග්‍යවතුන් වහන්සේ ආසබන් ඨානං පටිජානාති ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බව ලෝකයට ප්‍රකාශ කරනවා, හෙළිදරව් කරනවා. පරිසාසු සීහනාදං නදති. පිරිස් මැද්දේ උන්වහන්සේ මේ සත්‍ය ඉස්මතු කරනකොට ඒක කුමක් වගේද? සිංහනාදයක් වගේ. උන්වහන්සේ සිංහනාදේ විස්තර කරලා තියෙනවා සීහනාද සූත්‍රවල. මහණෙනි, සිංහයා ගුහාවෙන් එළියට ඇවිල්ලා ඉස්සෙල්ලා ඇඟේ ඇඟ කේසර සලනවා. කේසර සලලා සිව් දිශාව බලනවා. බලලා සිංහනාද කරද්දි ඒකේ තියෙනවා පක්ෂීන් අහසට පැන නගින. ගොඩ හිටියනම් ජලජ සතුන් වතුරට රීංගන. ඊළඟට ගුල්ලාශ්‍ර වෙනාශ්‍රිතව හිටපු සතුන් බෙනාසට රීංගනවා. ඒ වගේම තියෙනවා දන්වැල් වලින් බැඳලා ඉන්න ඇතුන් බෙටි හලාගෙන දුවනවා කියනවා, රඩාගෙන බිඳගෙන. ඒ වගේ කියනවා සිංහයා නාද කරද්දී. ඒ වගේ කියනවා තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී මේ සියලුම සංස්කාර එකක් එකක් උන්වහන්සේ පෙන්වා දෙනවා හැදිච්ච දේවල්. ඒවා අනිත්‍යයි කිව්වහම මේක නිට්ටයයි කියලා හිතාගෙන හිටපු අය සැලෙනවා, බය වෙනවා, කම්පා වෙනවා. ආත්මයක් තියනවා කියලා හිතාගෙන හිටපු අයට අනාත්මයි කියන දේ යහුනහම කම්පා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මචක්කම් පවත්‍යේති. බ්‍රහ්මචක්‍රය පවත්වනවා. බ්‍රහ්මචක්‍රය කියන්නේ ධර්මචක්‍රය. ධර්මචක්‍රය කියන්නේ චතුරාරි සත්‍ය. චතුරාරි සත්‍ය ධර්මයේ පත්තුරුවා හැරීමට උන්වහන්සේ පෙන්වුවේ දහම් රෝධේ කරකවන ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනවා. ප්‍රවර්තනය කරනවා කියන්නේ පෙරලගෙන යනවා, දහම් රෝධේ කරකවාගෙන යනවා. උන්වහන්සේ මේ සූත්‍ර දේශනා කරනවා බ්‍රහ්මචක්කං පවත්තේති. ධර්මචක්‍රය පවත්වනවා කොහොමද? ඉති රූපං. උන්වහන්සේගේ සිංහනාදී කුමක්ද? ඉති රූප. මෙන්න මේක තමයි රූපය. ඉති රූපස්ස සමුදයෝ. මේ රූපේ හටගන්නේ මෙහෙමයි. ඉති රූපස්ස අත්ංගමෝ. මේ රූපේ නැති වෙන්නේ මෙහෙමයි. ඉති වේදනා. මේවයි විඳීම. ඉති වේදනාය සමුදයෝ. වේදනා හටගන්නේ මෙහෙමයි. ඉති වේදනාය අත්ංගමෝ. වේදනා නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. ඉති සංඥා. මේ තමයි සංඥාව. ඉති සංඥාය සමුදයෝ. මෙහෙමයි සංඥාව හටගන්නේ. ඉති සංඥාය අත්ංගමෝ. මෙහෙමයි සංඥාව නැති වෙන්නේ. ඉති සංඛාරා. මේවා තමයි සංස්කාර. ඉති සංඛාරානං සමුදයෝ. මෙන්න මෙහෙමයි සංස්කාර හටගන්නේ. ඉති සංඛාරානං අත්ංගම. මෙහෙම තමයි සංස්කාර නැති වෙන්නේ. ඉති විඥාන. මේක තමයි විඥාණය. ඉති විඥානස්ස සමුදයෝ. මෙහෙමයි විඥාණය හටගන්නේ. ඉති විඥානස්ස අත්ංගම. මෙහෙමයි විඥාණය නැති වෙන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ ඇතිවන්නේ මෙහෙමයි. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදිනකටයි මේ උපදින්නේ. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්ලි මෙය නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වන විට මේ නිරුද්ධ වෙයි. ඒ තමයි අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඥාණය හටගන්නවා. විඥාණය නිසා නාම රූප හටගන්නවා. නාම රූප නිසා ආයතන හය හටගන්නවා. ආයතන හය නිසා ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය නිසා විඳීම හටගන්නවා. විඳීම නිසා තණ්හාව හටගන්නවා. තණ්හාව නිසා උපාදාන හටගන්නවා. උපාදාන නිසා භවය හටගන්නවා. භවය නිසා ඉපදීම හටගන්නවා. ඉපදෙන නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක්දුම්න සුසුම් මෙලීම හටගන්නවා. මේ මෙහෙමයි මුළු මහත් දුකම හටගන්නේ. අවිද්‍යාවම ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් කායික මානසික දුක් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා एवं स्वाखातो बिकरे माया दम्मो उत्तानो महानिनी माविसिं मेसे मना कोटे मे धर्मे इस्मतु कला विवटो विवृत कला प्रकाशितो प्रकाश कला चिन्न पिलोतिको सत्य वसातिबु हृदि वेरहेली सुन विसुनु कला एवं स्वाखाते खो भिक्वे मया धम्मे उत्तानि मेनिसा महानिनी मनाकुट देशाकरन्नत धर्म्यक माविसिं इस्मतु कराद्दी विवटे विवृत कराद्दी प्रकाशिते प्रकाश कराद्दी चिन्न पिलोतिके सत्येट बाधको हृदि वेरहेली सुन विसुनु कराद्दी अलमेव सद्धा पब्बजितेन कुलपुत्तेन वीर्यं आरभतु श्राद्धावें पवेदि वेच्च कुलपुत्रयाट वीर्य गंत निसि करुणक्मयि कामं तचोच नहरुच अट्ठिच अवसिस्सतु एकांते मे शरीरे सम नहर अट इतुरु वेवा शरीरे उपस्थितो मांस लोहितं मसलि वियलेवा यं तं पुरिसत्तामेन पुरिस वीर्येन पुरिस परक्कमेन पत्तब्बं नतं अपापुनित्ता वीर्यास संतानं भाषिति मम्मे गन्न वीर्य पुरिस पराक्रमेकिं पुरिस वीर्येकिं साक्षात् करणवद ए सासं नोकट मम्मे वीर्य अत्तरि नै कियला वीर्यगंत निसी कियला दुक्खं को भिक्खवे कुसीतो विहरति कम्मेलिव भाषी किरीव महानेनी दुख वोकिन्नो पापके अकुसले पाव सितिविली पाव कां हितहिता पाव वल पेटली पेटली कम्मेलिव वासे किरीम एकेने पाव दुरुकरान्नी नेतुव वासे किरीम दुकाक किरीम महंतंच सदत्तं पर्यापेति महत आरत्या काही मिविलायनो आरद्ध विर्योचको भिक्खवे सुखं विहरति पविवित्तु पटंगत वीर्यं युक्त वासे करन केना सपसीनम हुदेकलावे इन्नवा पाप अकुसल धर्म्यांगी वेंगेला वासे करनवा महंतंच सदत्तं परिपूरेति महत्तु यहापतक इष्ट कर गान्नो लबा गान्नो न भिक्खवे हीनेन अग्गस्सपत्ति होति कवदावत् हीन वू वीर्यकिं हीन वू श्रद्धावकिं हीन वू गुणेकिं अग्र वू देयक् लबन्न बै कियनवा अग्गिनको अग्गस्सपत्ति होति अग्र वू देयकिं तमयि अग्र उदयक् करा यान्नी मंडपेय्ये मिदं भिक्खवे ब्रह्मचर्यं महननी मे निवन मग मधुरव पानयक् वगे मधुरव बीमक् वगे रसवत् प्रणीत बीमक् वगे मे निवन मग सत्त सामुकी भूतो शास्त्रुन् वहन्सेत् ओबट मुण गहिला तियेनवा तस्माते भिक्खवे निसा महननी वीर्यं आरभत अपत्तस्स पत्तिया साक्षात नुकलदे साक्षात किरीम पिनिस वीर्य गंड अनधिगतस्स अधिगमाय अधिगत नुकलदे अधिगमने पिनिस वीर्य गंड असच्चिकतस्स सच्चिकिरियाय साक्षात नुकलदे साक्षात किरीमट एवं नो अयं अम्माकं पब्बज्जा अवंजा भविष्यति एनिसा मे आकारिं अपगे पैविदि जीविते वंदवेने कटने सफला पाल साहिताई साउद्रिया दिवनु इलायनो याम किसी केने कुगे चीवर पिंडपात सेनासन गिलंपस बेहत पिरिकर आपी वालंदन वादे तो उन तदे एकांति मर महात पाले महानिशांस वान्ने यकीला महानिनी वीर्य गांडे अत्तत्तंवा विक्वे संपस्स मानेने तमंगे यहाँ पत ज्ञान कल्पना करन दकिन ओमना इक्किनात अलमेव अप्पमादेन संपादयितुं त्याकरन्न ओने तप्रमादीव वीर्य गनीमयि परत्तंवा भिक्खवे संपस्समानेन अणुंगे यहापत कल्पना करन केना कल युत्ते वीर्य गनीममयि एहि मितन अणुंगे यहापत उभयत्तं को भिक्खवे संपस्समानेन तमागेत अणुंगेत यहापत कल्पना करन केना कल युत्ते अप्रमादीव वीर्य गनीम मई ऐ दम्मे के बुद्धरजानन से बिना दुनाने मगर दापे पैवदी जीविती वंदनो वीवा पाला साहित वीवा यामे कुकिंग सिवरु पिंड पात सेनासन गिलंपा सापी पिलियारगे ने वालंदनो आदे अउंट यहाँ पत महात पाल महानिशान से पिनिस वीवा ये नंग සදහවතුන් දෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර සදහවතුන් පූජා කරද්දී ඒට මහත්ඵල මහානිසංස වෙන්න කැමති වෙනවා දකින්න කැමති නම් කළ යුත්තේ කුමක්ද? අප්‍රමාදීව ධර්මයේ හැසිරීමට වීරිය ගැනීමමයි. එතකොට අපිට මේකෙන් පේනවා දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියේ ශ්‍රාවක සංඝයාට පූජා කරපු පුංචි දේවල් වලින් පවා බොහෝ දෙනෙක් සැප ලැබුවානේ නේ. බොහෝ දෙනෙක් සැප ලබන්න හේතු උනේ ඒ උන්වහන්සේලා ධර්මයේ හැසිරුණු නිසා. උන්වහන්සේලා අද වුණත් සංඝයාගේ ගුණ කියලා අපි වතුර ටිකක් පූජා කළත් ඒකේ අනුසස් ලැබෙන්නේ ඒ කාලේ වැඩ හිටිය ඒ රහතන් වහන්සේලා ප්‍රමුඛ මාර්ගඵලලාභී සංඝරත්නයේ උපදවාගත්තු ගුණ නිසා. එහෙනම් දැන් උන්වහන්සේලා දඹදිව වැඩ හිටියේ, උන්වහන්සේලා හුදෙකලා ගස්සෙට වැඩ හිටියේ, උන්වහන්සේලාගේ නාමයෙන් අද අපි මෙහි පූජා කරන සංඝයා උදෙසා ඒකේ මහත්ඵල මහානිසංස පින ලැබෙනවා. ඒක හරිම ආශ්චර්යමත් කාරණයක් මේක. එතකොට බලන්න දැන් ඔය බුදුරජාණන් වහන්සේ කාලේ දැන් ওই මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට, සාරිපුත්ත මහ රහතන් වහන්සේට එක්තරා තැනක තියෙනවා මේ ඒක සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිරි පැහැදිච්ච අය අමනුෂ්‍යෝ කියෝ කියෝ යනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට සලකන්න කියකි. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව බලන්න කොච්චර උපකාරී වෙන දෙයක්ද කියලා. ඇත්තෙන්ම දැන් පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා නොකරන්ද අපි දන්නවද? අපි දන්නේ නැහැ නේද? ලෝකේ සාමාන්‍යයෙන් කයයි සිතයි නම් සිතයි කයයි කියලා යන්තම් බෙදාගෙන කතා කරන්න දන්නවා නේ. දැන් මොකද අපිටත් පේනෝනේ සිත කය කියලා දෙකක් ගැන කතා කිරීම අපිට නිකන් ඒක ගෝචරයි. නමුත් අපිට තේරෙනවද පංච උපාදානස්කන්ධය කිව්වහම බුද්ධ දේශනාව නොඅසන්න, බුද්ධ දේශනාව නොහදාරන්න අපි දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ තමයි විස්තර කරන්නේ මේක රූපයයි. උන්වහන්සේ රූපේ උපමා කළේ මොකද්ද? පෙන ගොඩක් වගේ කියලා නේ. පෙන ගොඩවල් මෙහි දකින්ද නැහැ. දැන් බුද්ධ ගයාවේ ගංගායනේ අපි ඉන්නකට හිටපු ගමන් අපි දකිනවා ඔය අලුතින් වැස්ස වහිද්දී ඈත මේ ගඟෙන් එකයි පෙන. පෙන ගොඩවල් තියෙනවා කිසිම සාහාරයක් නැහැ. ඒ දවසක් දෙකක් තුනක් තියෙනවා. හිමිට එකතු වෙවි එකතු වෙවි ගහගෙන ඇවිත් ඇවිත් ගං නිවුරේ මැද්දේ හැම තැනම පෙන ගොඩවල් තියෙනවා. ඒ බුදුරජාන් වහන්සේ පෙන්වා දී දැන් ඒ පෙන ගොඩ ටික දවසකදී මොකද වෙන්නේ? ඒක නැතිවිලා යනවා. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙනවා මේ රූපය පෙන ගොඩක් වගේ කියනවා. ඇත්තම දැන් රූපේ පෙන ගොඩක් වගේ ටික ටික දිරාගෙන යනවා. නමුත් රූපේ අවබෝධ නොකරන නිසාම අවබෝධ නොකිරීම හේතුවෙන්ම ඒක යාට පේන්නේ පේන්නේ නැහැ. ඒක යාට තේරුම් ගන්නත් බැහැ. තේරෙන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ තුලින් මේ රූපේ මේකයි, චතර මහ ධාතුන්ගෙන් අටගත්තු දේක ස්වභාවය මේකයි, මේක පෙන ගුඩක් වගේ මේක ක්‍රමක්‍රමෙන් දිරලා නැසී වෙනසී යනවා කියලා තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේ එයාගේ මතකෙ හිටියොත් එයාට මේ රූපේ නැසී වෙනසී යන ආකාරය ගැන මේකේ මේ ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රකාශයේ තියෙන ඇත්ත තේරුම් ගන්න තව අවස්ථාව තියෙනවා. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ රූපේ හටගන්නේ මෙහෙමයි කියනවා. ඉතින් මේ රූපේ හටගන්නේ කොහොමද? ආහාර සමුදය රූප ආහාර නිසා රූපේ හටගන්නවා. ආහාර නිරෝධ රූප නිරෝධෝ. දැන් මේකේ උන්වහන්සේ විස්තර කරන රූපේ හටගන්න තැන් වල හරි ලස්සන විස්තර කරනවා. ඇත්තින්ම දැන් අපිට මේ දැන් රූපේ හටගත්තනේ. දැන් අපි කලින් ජීවිතේ මැරුණා නේ. කලින් ජීවිතේකේ මැරුණා. මැරුණාට පස්සේ අපේ විඥානේ කර්මාණු රූපව මව කුසකට ඇතුළු වුණානේ. ඇතුළා මව කුසක අපි දන්නේ නැහැ. මව කුසක නාම රූප හැදුණා. නාම රූප ඒක රූපෙත් හැදුණා. නාමෙත් හැදුණා. හැදලා ඕන්න අපි ඉපදුණා. දැන් මේ තෙවිච්ච රූපේනේ මේ නොයෙක් විපරිණාම වලට භාජනය වෙවි දැන් තියෙන්නේ. එතකොට දැන් මේ රූපය හැදෙනවා. දැන් ඔබ හිතන්නේ මේ රූපේ දැන් මේ මරණයෙන් පස්සේ වෙන රූපයක් කරා අපි යයිද? මේක මෙතනින් ඉවර වෙයිද? වෙන රූපයක් කරා යනවා. ආ මේක තමයි මේ රූපේ හට ගැනීමට තියෙන්නේ. මේ රූපේ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකේ තේරුම තමයි ඇති වෙනව නැති වෙනව මේක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ ආරහත්වයට පත්වීමේදී. ඒක මේ මේ රූපේ ස්වභාවය එක එක විදියට කර්මානුරූපව සකස් වෙයි යනවා. ඒකයි දැන් බලන්න මේකේ පංච උපාදානස්කන්ධය දේශනා කරපු ගමන් උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඇයි උන්වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න රූපේ තියෙනවා රූපේ හටගන්නේ. ඒක එකතැනක උන්වහන්සේ මහණෙනි මේ මෙහෙම රූපේ හටගන්නේ කියලා පෙන්වා දෙනවා. රූපං භික්ඛවේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපේ මහණෙනි සතුටින් පිළිගන්නවා. දැන් අපි රූපේ සතුටින් පිළිගන්නවාද නැද්ද? අපි කොච්චර මේක අසතුටින් පිළිකෙව කරන්න හැදුවත් ඒක කරගන්න බෑ. එතකොට ඒකේ තේරුම මොකද්ද? අපේ සිහිය බලවත් නෑ. අපේ වීරිය බලවත් නෑ. අපේ නුවණ හරියට බලේ පිහිටියන දැන් ඔන්න එක සිද්ධියක තියෙනවා. සෑගිරිය පැත්තේ ඉඳලා එක ස්වාමින් වහන්සේ නමක් මේ අට්ටික සංඥා වඩමින් වඩිනවා. නේද? වඩිනකොට එක කාන්තාවක් ගෙදර නඬුවල්ලලා යනවා. ඒ අම්මලා ගෙදර හරි කොහේ හරි යන්න පිටත් වෙලා යද්දි මේ ස්වාමීන් වහන්සේ වඩිනවා දැක්ක. දැකලා හිනා වුණා. හිනා වෙච්ච ගමන් උන්වහන්සේ ඔළුව උස්සලා බැලුවා. බැලලා බිම් බලාගෙන ආයි වටිනවා. දැන් මේ කාන්තාවගේ ස්වාමීන් පුරුෂයා මෙයා හොය හොය එනවා. ස්වාමීන් වහන්සේව දැක්ක. දැකලා ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් කාන්තාවක් ගියාද? කාන්තාවක්ගේ පුරුෂයෙක් කියලා නම් නිච්චයක් නැහැ. ඇටසකිල්ලක් නම් දැක්ක කිව්වා. ආන්න දැක්ම. එතකොට ඒ විදිහට බලන්ද කොච්චර නම් මේ හිතේ මේ කාරණේ පිටලා තියෙන්න ඕනේද? එතකොට නේද මේක හැදෙන්නේ නැත්තේ? සංස්කාරය හැදෙන්නේ අභිනන්දති සතුටින් පිළිගන්නවා. අභිවදති ඒකේ ಗುಣ කියනවා. අජ්ජෝසා චිත්තති ඒකේ බැස ගන්නවා. දැන් මේක තමයි සාමාන්‍යයෙන් අවබෝධ නොකරපු කාගේ මනසෙත් ස්වභාවය. එතකොට මේක තමයි යා අනිත් පැත්තට පෙරල ගන්න ඕනේ. දෙකේ මේ පෙරලෙන්නේ නැහැ. ඒක ධර්මෙන් තමයි අනිත් පැත්ත හැරෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා. මේකයි රූපය. මෙහිමයි රූපය හටගන්නේ. මෙහිමයි රූපය නැති වෙන්නේ කියලා දේශනා කරනවා. ඊළඟට දේශනා කරන උන්වහන්සේ මේකයි දැන් උන්වහන්සේ රූපය ගැන අවබෝධ කරන්න තමයි දැන් ඔබ දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය ගැන විස්තර කරනවා. ඊළඟට ආනාපාන සතිය ගාවට ඊළඟට මොකද්ද විස්තර කරන්නේ? ඉරියව් විස්තර කරනවා. ඊට පස්සේ සම්පදාන්නේ අසුබ විස්තර කරනවා. ධාතු මනසිකාරය. දැන් මේ එකක් එකක් ගානේ හරියට සිහිය පිහිටියොත් එයාට මොකද්ද ප්‍රකට වෙන්නේ? රූපයේ ආදීනවය. රූපයේ ආදීනවය දැක්කොත් තමයි එයා ඒක ඒක යාගින් අතහැරෙන්නේ. ඒක අතහැරෙන්නේ නැහැ. ඒකේ ආස්වාදය ආස්වාදයෙන් මෙනෙහි කරනකම් අතහැරෙන්නේ නැහැ. අතහරින්න නම් ඒක ආදීනවයක් දකින්නම ඕනේ. ඒකේ ඇත්ත පෙනෙන්නම ඕනේ. එහෙම නැත්තම් ලෝකේ කවුරුවත් එහෙම අතහරින්නේ නැහැ. මොකද එහෙම අතහරින්න තරම් එහෙම ඥානයක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්න නම් යාට යම් ඒ කියන්නේ වැටහීමක් තියෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන වේදනා. වේදනා උන්වහන්සේ විස්තර කරන මේවා තමයි විඳීම් කියලා. උන්වහන්සේ වේදනා මේක එක විදිහට විස්තර කරනවා නේ. කායික වේදනා, මානසික වේදනා කියලා විස්තර කරනවා. ඊළඟට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා විස්තර කරනවා. ඊළඟට විස්තර කරනවා කායික සැප වේදනා, මානසික සැප වේදනා, කායික දුක් වේදනා, මානසික දුක් වේදනා. මේ විදිහට උන්වහන්සේ එක එක ආකාරයෙන් විස්තර කරනවා වේදනා. ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම වේදනාව හටගන්නේ. දැන් අපිට හටගන්නවනේ විඳින්නේ. අපි හොඳට තීරුම් කරලා බැලුවොත් අපිට යම්කිසි කරුණකට ආසාවක් හටගත්තාද ඒ අපිට වින්දනයක් ලැබිච්ච දෙයක්මයි. හොඳට හොයලා බලන්න කල්පනා කරන්න. අපි යම්කිසි රූපයක් දැක්කහම ඒ දැකපු රූපෙන් අපි ආස්වාදයට පත් වුණොත් තමයි අපි ආයෙක බලන්නේ. අපිට මේ බැලීමේ අවශ්‍යතාව තියෙන්නේ. යම් රූපයක් බලද්දී අපිට ඒකේ පිළිකුල හටගත්තොත් අපි ආයි මේ කියලා අපි එකපාරට ඇස් දෙක වහා ගන්නවා අකුල ගන්නවා අනේ අපිට ඕවා බලන්න නම් සිද්ධ වෙන්න එපාය කියනවා නේද? යම් තියකින් ආස්වාදය හට ගන්නොත් ඒක අපි ආය ආයෙත් බලනවා. එහෙනම් අපි ආස්වාදයේ බැඳිච්ච දිනමයි යන්නේ. ශබ්දයක් අහලා ඒ ශබ්දය තුලින් අපිට ආස්වාදයක් ඇති වුණාද? අනේ ඔයා හරි හොඳයි. ඔබ දැකුමින් මා පින් කළ බව දැනින්න. මේ වගේ කවුරු හරි කියනවනම් ආයෙ එයාට කතා කරනවා. සබුදු කොහොමද ඔයාගේ? කවුරු හරි කතා කළා ඔබට බැන්නොත් ආයෙ කතා කරනවද? නෑ, ආස්වාදි නෑ එතන. ආස්වාද යමක තියනවාද? ඒ තියෙන දේ තමයි සවන් දෙන්නේ. ඒකට තමයි යන්නේ. ආස්වාද යම් සුවඳක ඇද්ද ඒක තමයි විඳින්නේ. එතකොට මේ වගේ විඳීම හට ගන්නවනේ. කායික විඳින්, මානසික විඳීම හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. එතකොට විඳීම හට ගැනීම ගැන දැනගෙන ඉන්න ඕන. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. ඒ වගේම යම් කෙනෙක් විඳීම පිළිගන්නවා නම් වේදනා අභිනන්දති, ඔව් වේදනාව සතුටින් පිළිගන්නවා නම් අභිවදති, ඒකේ ಗುಣ කියනවා නම් ඔව් අජෝසා චිත්තති, ඒකේ බැස ගන්නවා නම් ඒක චූටි කාලේ ඉඳලම චූටි කාලේ ඉඳන් මට හොඳට මතකයි. අපි පොඩි කාලේ මේ පන්සලේදී ළමයි ටිකට මොන හරි පතන්දරයක් කිය කී හිටියා අඹ ගැන. ගෑණි ළමේ දුවගෙන ආවා අඹ රසායි කිව්වා. අර චූටි කාලේ අර මතක් වෙච්ච එක එකපාරට කියාගෙන ගියා පිරිස අපි මැද්දට ඇවිල්ලා. එතකොට මේකෙන් තේරෙනවා අපි ආස කරන දේවල් විඳිනවා. එතකොට වේදනා අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති. මේක බැස ගන්නවා. මේක බැස ගත්තම උපඤ්ඤති නන්දි, ආස්වාදී උපදිනවා. ඊට පස්සේ තදුපාදානං, ඒක ග්‍රහණය කර ගන්නවා. උපාදානපත්‍ය භව. එහෙම තමයි රූපය ආය ආය හටගන්නේ. එතකොට වේදනත් එමය. සංඥා, සංඥා කිව්වේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා. රූප සංඥා කිව්වේ ඔව් රූපය ගැන අපේ තියෙන යම්කිසි සටහන් ගොඩක් නේ. ශබ්දය ගැනත් තියෙනවා, ගන්ධ සූද ගැනත් තියෙනවා. දැන් ඒ ඔක්කොම මේ සංඥාව අපේ විශාල වශයෙන් අපිට පටලවිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍යයෙන් මේ අපේ සංඥා මොකක් වෙලා කියලාද? විපල්ලාස. ඒ කියන්නේ විපරීත වෙලා. විපරීත වෙනා කියන්නේ මොකද්ද? ඔව් අනිච්චේ නිච්ච සංඥා. දැන් අපිට අනිත්‍ය දේවල් පේන්නේ නිට්යයි වගේ. දුක්ඛේ සුඛ සංඥා. දුක් දේවල් පේන්නේ සැපයි වගේ. අනත්ත්‍ය ආත්ත සංඥා. අනාත්ම දේ පේන්නේ ආත්ම තියෙනවා වගේ. අසුභේ සුභ සංඥා. අසුභ වූ දේවල් පේන්නේ සුභ වශයෙන්. දැන් බලන්න මේ ආරි සත්‍ය අවබෝධ නොකරපු ඇස් දෙක හැමතිස්සෙම මුලාවටම අපිව අරගෙන යනවා. ආරි සත්‍ය අවබෝධයක් නැතුව තිබෙන කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස අපිව අරගෙන අන්ධකාරයටමයි නේ. අපිව යහපත කරා ගෙන යන්නේ අයහපත කරා ගෙන යන. ඒකයි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරන මහණෙනි, මේ අවිද්‍යාව තරම් පුද්ගලයාව විපතට පත් කරන වෙන දෙයක් දකින්නේ නැහැ කියලා. එතකොට මේ සංඥාව මේකයි කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. සංඥාව හටගන්නේ මෙහෙමයි කියලා පෙන්වා දෙනවා. සංඥාව නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා පෙන්වා දෙනවා. ඊළඟට සංස්කාර. සංස්කාර ගැන උන්වහන්සේ විස්තර කරලා දෙනවා. කොහොමද සංස්කාර කියන්නේ? මොනවද සංස්කාර ලක්ෂණ? මොනවද? උප්පාදෝ පඤ්ඤායති. හේතුන් නිසා හටගත්තු දෙයක තියෙන ලක්ෂණේ හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති. වෙනසීම පේනවා. කිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. වෙනස් වෙමින් පැවතීම පේනවා. ඉතින් මේ වගේ තියෙන සංස්කාර උන්වහන්සේ පෙන්වා දෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර. මේ ඔක්කොම සංස්කාරයන් හේතු නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ වුණාම නිරුද්ධ වෙලා යනවා. එතකොට මුණ්ඩා ශීලඟට විස්තර කරනවා විඥානෙ මේකයි විඥානය කියලා. දැන් ඇත්තෙන්ම දැන් අපි අපේ ජීවිතය ගත්තොත් අපි පොඩි කාලේ ඔය ශීලං කළා හිටියා. ජීවිතය ගැන මොකුත් තේරෙන්නේ නැහැ නේ. අපි එක එකනා ගත්තොත් පුංචි කාලේ හා හිතන්න ඕගොල්ලෝ ආස ලොකු දෙයකද පොඩි දෙයකද? ඔව්. ගෙදර අම්මා බත් බෙදුවොත් ඔව් කේක් එකක් ගන්න කපනවා කියමුද? දැන් අපි හොයන්නේ මොකද්ද? පොඩි කෑල්ලද ලොකු කෑල්ලද? ලොකු කෑල්ල අපි හොයන්නේ. එතකොට කේකක් බෙදුවොත් ලොකු ගෙඩිය හොයන්නේ. එතකොට පොඩි කාලේ ඉඳලා අපේ මේ ගති ලක්ෂණ වල ලොකු වෙනසක් වෙලා නැහැ, තිබුණා. ඒ විදිහ තමයි අපි සිට. නමුත් අපිට තේරෙනවාද අපි බලනවා, සෙල්ලම් කරනවා, කනවා බොනවා, දැන් ඔය එක එක මියුසිකල් සෝති බලන්න යනවා. නමුත් අපිට තේරෙනවද මේ විඥානයක් හට ගන්නවා කියලා? අපි දැන සිටියද? නැහැ. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා නොකරනද අපිට, කියන්නේ දැන් අපිට දැන් මේ ධර්මය අහන නිසා අපිට තේරෙන්නේ නැති වුණත් අපිට ඡායා මාත්‍ර හැඟීමක් එනවා නේද? ඡායාවක් වගේ මේක මෙහෙම එකක් වෙන්නේ නැති කියලා එක ඡායා මාත්‍ර හැඟීමක් අපිට එනවා. මේකවත් නැහැ නේ සාමාන්‍යයෙන්. දැන් ඒක පවා අපිට ප්‍රයෝජනයි නේ. ඡායා මාත්‍ර හැඟීමක් පවා මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානස්ස සම්භවෝති. මහණෙනි විඥානය හටගන්නේ දෙකක් හේතු කොටගෙනයි. ඇහත් රූපයක් නිසා ඇහි විඥානය හටගන්නවා කියලා. එතකොට ඇහි විඥානය හටගන්නවා. කන ශබ්දයක් නිසා කනේ විඥානය හටගන්නවා කිව්වා. නාසයත් ගඳ සුවඳක් නිසා නාසයේ විඥානය හටගන්නවා කිව්වා. දිවත් රසත් නිසා දිවේ විඥානය හටගන්නවා කිව්වා. කයත් පහසත් නිසා කයේ විඥානය හටගන්නවා කිව්වා. මනසත් අරමුණුත් නිසා මනසේ විඥානය හටගන්නවා කිව්වා. එතකොට විඥාන කී ආකාරද? හය ආකාරයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. විඥානේ හය ආකාරයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විඥාණය ගැන දේශනා කරපුවා බලද්දී මේ මේමයි විඥාන කියලා උපමාවක් උන්වහන්සේ දේශනා කළා. විඥාණය මායාවක්, මායාකාරීක් දක්වන මේ විඥා ට්‍රික්ස් පෙන්නනා වගේ හැමතිස්සෙම අපේ විඥානයේ පෙන්නන දෙයට රැවටි රැවටි රැවටි රැවටි යනවා කිව්වා. ඊළඟට උන්වහන්සේ පෙන්වා දුන්න මේ විඥානයේ පෝෂණය වෙන විදිය. උන්වහන්සේ පෙන්නේ මේක මොකක් වගේ කියලාද? බීජයක් පැලවෙනවා වගේ කිව්වා. අපි රූපයක් දැකලා ඒකට තෘෂ්ණාව ඇති කළොත්, ගැටුනොත්, ඇලුනොත්, දෘෂ්ටිගතිකව ඒක වැඩ කළොත් බීජයක් පැලවෙන්නේ මේ විඥානේ සකස් වෙනවා. විඥානේ පෝෂණය වෙනවා ඊළඟ වැඩේට. මොකක්ද ඊළඟ වැඩේ? ආය උපද්දවණ එක. විඥානේ සකස් වෙනවා ඊළඟට සෙට් වෙනවා. දැන් මෙතනින් ඉවර වෙන්නේ මේ. එතකොට අපි මේවා ගැන දැනුමක් නැත්තම් අපිට මේක නිරවුල් කරගන්න බෑ. දැන් අපි ගත්තොත් සමහර විට අපිට අපේ අහිංසක අම්මලා අපිට ආවිල්ලා කියනවා, අනේ ස්වාමීනි මං නම් චූටක්වත් කැමති නෑ ආය උපදින්න. අකමැති වේවා කැමති වේවා තමා වශයෙන් පවත්වන්න බැරි දේ සිද්ධ වෙනවා. අනාත්මදී හේතුවක් නිසා යටගන්නේ හේතු නැතිවීමෙන් නැති වෙන ඉතින් අපි අකමැති වෙච්ච පමණින් මේක නැති වෙන්නේ නෑනේ. දැන් අපි ගත්තොත් හරියට සාමාන්‍ය කරුණු කාරණා තේරුණත් බොහෝ දෙනෙක් කැමති ආය උපදින්නේ නැත්තම් මේක නම් කරගහන් යන්න බෑ කියනවා. නමුත් එහෙම වෙන්නේ නෑ. හේතු නිසා තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවා තෝරා නොදෙන්න, උන්වහන්සේ ඒවා පැහැදිලි නොකරන්න අපි මෙලෝ හසරක් දන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරා විඥානේ මහණෙනි මෙහෙමයි විඥානේ, මේ විඥානේ තනියම තියෙන එකක් නෙවෙයි, රූප වේදනා සංඥා සංකාරත් එක්කයි විඥානේ තියෙන්නේ. මේ පැලේකට වතුර දාන්න ඕනේ ඒ පැලේ පෝෂණය වෙන්න නම්. ඒ වගේ මේ තෘෂ්ණාවෙන් තමයි මේ විඥානේ පෝෂණය වෙවි යන්නේ කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා එක දවසක්, භාග්‍යතුන් වහන්සේ විඥානේ පෝෂණය වෙන්නේ කොමක් පිණිසද කියලා ඇහුවා. ආය උපදින්න කිව්වා. ආය උපදින්න කිව්වා පෝෂණය වෙන්නේ. දැන් මරණය ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරන්න කොහොමද? මරණය ගැන උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම. ඔව් නැමම ගැන උන්වහන්සේ කතානක දේශනා කරනවා මේ විඥාණය චුත වෙනවා. එතකොට විඥාණය චුත වෙන ස්වභාවයෙන් මරණය කියන්නේ චවණතා, බේදෝ, අන්තරදානම්, මච්ච මරණම්, කාල කෙරියා, තන්දානම් බේදෝ, කාලේ විරස. එතකොට මේ දැන් අපි මැරෙනවා කියනවනේ. මැරුණොත් මොකද වෙන්නේ? සාම විඥාණය චුත වෙනවා. දැන් එතකොට විඥාණය තනියම පවතින්නේ නැහැ. එහෙනම් චුත වෙන්නේම ඔව් පටිච්ච සමුප්පාද න්‍යාය තුලමයි. පටිච්ච සම්පාද න්‍යාය තුලමයි. චුත වෙන්නේම උපතක් කරා. ඒ චුත වෙච්ච ගමන් එයාගේ චුත වෙන්නේ භවයයි. කාම භවයනේ. දැන් මේ අපි ඉන්නේ මොන භවයේද? කාම භවය. දැන් විඥාණය චුත වෙන්නේ රූප භවය කරා යන්න නෙමෙයි. කාම භවය. භවපච්චා ජාති. කාම භවය තුල තමයි විපාක හැදිලා තිබුණොත් කාම භවේ උපදිනවා. දැන් අපි ගම මෙහි ඉන්නවා මනුස්ස ලෝකයේ එක්කෙනෙක් ඔන්න ධ්‍යාන වඩනවා. ධ්‍යාන වල හොඳට ධ්‍යානයේ හිත පිහිටවාගෙන ඉන්නවා. එතකොට ධ්‍යානය තුල දැන් එයා කාමයේ ආතෑරලා. දැන් එතකොට මේ විඥාණය වැඩෙන්නේ කොහේද? රූප භවයේ. දැන් මනුස්ස ලෝකයේ ඉන්න එක්කෙනා ඔන්න චුත වෙනවා. මැරෙනවා. මැරිච්ච ගමන් ඒ විඥාණය බ්‍රහ්ම ලෝකයේ තමයි පිහිටන්නේ. ආ බ්‍රහ්ම ලෝකයේ පිහිටන්න කවුරක් ගෙනිච්ච නැමේ? භවපත්‍ය ජාති. දැන් අපි මේව දන්නේ භාග්‍යවතුන් වහන්සේ මේව විස්තර කරලා පෙන්වා දීපු නිසා. නැත්තම් අපිට මේව නිකන් දැක්කා වගේ අපිට කියන්න පුළුවන්ද මේව? බැහැනේ නේ. අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ පෙන්වා දෙනවා විඥාණය මෙහෙම හට ගන්නවා. විඥානේ නාම රූප තියෙනකොට විඥානේ හට ගන්නවා. නාම රූප නැති වෙනකොට විඥානේ නැති වෙනවා. දැන් අපි යම් කිසි දෙයකට ආශා කරනවා කියමු. ඒ යම් කිසි දෙයකට අපි ආශා කරද්දී ඒ ආසාව පවත්වන්න පුළුවන්ද රූපයේ පිහිටන්නේ නැතුව? බෑනේ. වේදනාවේ පිහිටන්නේ නැතුව බෑ. සංඥාවේ පිහිටන්නේ නැතුව බෑ. සංස්කාරවල පිහිටන්නේ නැතුව බෑ. විඥානයේ පිහිටන්නේ නැතුව බෑ. එහෙනම් අපි ආශාව පවත්වන්නේ ඌයි. පංච උපාදානස්කන්ධය තුලමයි අපි ආශාව පවත්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක උන්වහන්සේ තෝරලා දෙනවා. දීලා උන්වහන්සේ පෙන්වා දෙනවා මේ මෙමය මේක අටගන්නේ කියලා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. දැන් මේක උන්වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව කියලා අපි කිව්වේ මොකද්ද? ඔය අපි දන්නේ දැන් ඉපදීම දුකක් කියලා දන්නේ නැහැ. දැන් එක තැනක උන්වහන්සේ දේශනා කරන මහණෙනි යම් තැනක ඇසක හට ගැනීම ඇද්ද? කනේ හට ගැනීම ඇද්ද? නාසයේ හට ගැනීම ඇද්ද? දිවේ හට ගැනීම ඇද්ද? කයේ හට ගැනීම ඇද්ද? ඔව් මනසේ හට ගැනීම ඇද්ද? ඒ දුකේ හට ගැනීමයි. එතකොට අපි දැන් අපි අන්තං අපිට මතක හිටියොත් විතරක් අපි දන්නවා ඉපදුනා කියන එකට මේවා තමයි ඉපදීම කියන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ දුක ගැන අපි දන්නේ නැත්තම් ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අයිති දුකට බව දන්නේ නැත්තම් ඇසකනාසී දිවකය මනස අයිති දුකට බව දන්නේ නැත්තම් සතර මහා ධාතු අයිති දුකට බව දන්නේ නැත්තම් ආකාශ ධාතු විඥාන ධාතු අයිති දුකට බව දන්නේ නැත්තම් අපි විසඳුම් හොයන්නේ ඔතනමයි. අපි විසඳුම් හොයන්නේ දුකේමයි. දුකේමයි විසඳුම් හොයන්නේ. අපි හිතනවා මේ ජීවිතේ අපිට දුක් වැඩි ඊළඟ ජීවිතේ දුක් නොවේවා කියලා අපි ආයෙත් පතන්නේ ඇසකන නාසී දිවකය මනසමයි. ආයෙත් පතන්නේ මේ රූප වේදනා සංඥා සංකාරමයි. එතකොට නමුත් අපිට අවබෝධයක් කියන්නේ ඊට වෙනස් එකක්. ඇයි මේක තේරුම් අරගෙන හිටපු එක්කෙනෙක් මේක පාවිච්චි කරන ඔයා කොහොමද? දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දුක තියෙන්නේ මෙතනමයි. දුකේ හට ගැනීම තියෙන්නේ මෙතනමයි. දුකේ නිදහස් වීම තියෙන්නේ මෙතනමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ මෙතනමයි. එහෙනම් මේකම තමයි අපි පාවිච්චි කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවීම පිණිස. වෙන එකක් නැහැනේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවීම පිණිස පාවිච්චි කරලා තියෙන මේ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවා ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවා ගත්තොත් හරි නේද වැඩේ? ආරියස්ථාංගික මාර්ගය උපද්දවාගත්තොත් මේක නැවත නැවත දුක කරා යන එක නවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකට තමයි මේ විස්තර කර කර විස්තර කර කර පෙන්වන්නේ. උන්වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. උන්වහන්සේ හිතන සංස්කාර කියලා කිව්වේ කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර. ඒක සූත්‍රයක උන්වහන්සේ දේශනා කරනවා අවිජ්ජා සාගතෝ අයම් පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අභිසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං. අපුඤ්ඤංචේ සංඛාරං අභිසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං. ආනිඤ්ඤංචේ සංඛාරං අභිසංකරෝති ආනිඤ්ඤූපගං හෝති විඥානං. අවිද්‍යා සාගත සත්වයා පිනක් රැස් කරද්දී මේ පිනට නැඹුරු වෙලා පවතිනවා විඥානය. අවිද්‍යා සාගත පුද්ගලයා පවක් රැස් කරද්දී ඒ විඥානේ පවට නැඹුරු වෙලා තියෙනවා. අවිද්‍යා සාගත පුද්ගලයා යෝ ධ්‍යානයක් වාගේ එකක් සකස් කරද්දී ඒකට නැඹුරු වෙලා තමයි විඥානේ තියෙන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා විඥානය අර විනාශ වෙවි තමයි පවතින්නේ. එහෙමනම් අපි කරන්න තියෙන මොකද්ද? වෙනස් කිරීම. ඒ වෙනස් කිරීම කරන්න තමයි අමාරු. ඇයි අපිට බලපවත්වන්නේ වෙනස් කිරීමද පුරුද්දද? පුරුද්දනි බලපාන නිසා සාමාන්‍යයෙන් ඇබ්බැහිවීම හරි ලේසියෙන් සිද්ධ වෙනවා නේද? දැන් අපි ඒ ඇබ්බැහිවීම සිද්ධ වුණාට පස්සේ ඒ ඇබ්බැහිවීම කරා තමයි අපි යන්නේ. ඉතින් අපිට පුරුදු වෙලා දැන් සංසාරේ කෙලවර නැතුව අපි එක එක විදිහට ඇබ්බැහි වෙලා. ඒ නිසා අපි වේගෙන් ඇබ්බැහි වෙනවා. හැබැයි මේ වේගින් අපිට පුළුවන් ධර්මය ඇබ්බැහි කරන්න බෑනේ. ඒ සිහිනුවන පුළුවන් ද කරන්න? මේ කරනවා මේ කඩා කප්පල් වෙනවා. මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න මේ මහන්සි වෙනවා මේ අතහැරෙනවා. දවසක් භාවනා කරනවා ආයි මාසයක් නැහැ. ඉතින් මේ වගේ නෙමෙයි කියන්නේ. එතකොට අපිට එක දිගට ඒක කරන්න බෑ. නමුත් අනිත් ඔක්කොම පුළුවන්. එහෙම නේද? එතකොට බලන්න මේ ධර්මයට පුරුදු ධර්මයට එන්න තියෙන අමාරුව. ඉතින් අපි මේවා අවංකවම තේරුම් බේරුම් කරගෙන ඊට පස්සේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට බලන්න ඕනේ. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. මේ විඥානය කියවද කර මොන විඥානයේද? අවිද්‍යා සාගත. අවිද්‍යා සාගත කිව්වේ අවබෝධයක් මොකවත් අවබෝධයක් නැහැ. පේන දේ දැක්කා, දැක්ක දේ පිළිගත්තා. ඊට වඩා දෙයක් තියෙනවද? ඒක විග්‍රහ කරලා බලලා කරන්න නම් යාටි පෙ ඇතුලින් ආපු දැනුමක් අවබෝධයක් කිපෑනි. ඇතුලින් ආපු අවබෝධයක් ඇති කරගන්න එකට තමයි මේ ධර්මයේ උදව් කරන්නේ. ඒ ධර්මයෙන් උදව්වෙන් තමයි තමන් අභ්‍යන්තරයෙන් අවබෝධය උපදවා ගන්න. ඒ අභ්‍යන්තරයෙන් අවබෝධය උපදවා ගත්ත කෙනා දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි කිව්වොත් මේ බුදුරජාන් වහන්සේ දැන් මේ ධර්මයේ දේශනා කරානේ. දැන් අපි ගත්තොත් මේ ဒုတိය දසබල සූත්‍රය. මේ ဒုတိය දසබල සූත්‍රයේ උන්වහන්සේ උන්න පංච උපාදානස්කන්ධය දේශනා කළා. ඊළඟට උන්වහන්සේ පටිච්චසමුප්පාදේ හට ගන්න විදියයි නිරුද්ධ වෙන විදියයි දේශනා කරා. එතකොට මේකේ කල්යාණ මිත්‍රයා භාග්‍යතුන් වහන්සේ. එතකොට කල්යාණ මිත්‍රයාගේ ධර්මය අපිට ලැබුණා. ඔන්න කල්යාණ මිත්‍රයායි සද්ධර්ම ශ්‍රවණයයි භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගෙන් අපි මේක ඉගෙනගෙන දැන් ඔන්න අපි කියනවා මේක. එතකොට තව එකක් ඕනේ නේ? ආන්. එතකොට මේ ආහනදී නුවණින් විමසන්න ඕනේ. ඒක තමයි තමන් ළඟ තියෙන්න ඕනේ එක. තමන් ළඟ තියෙන්න ඕනේ මොකද්ද? නුවණින් විමසීම. දැන් නුවණින් විමසීම කියන එක තමන් ළඟ නැත්තම් දැන් මේක අහනවා යා. මතකක් තියාගන්නවා. මතකය කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයි. මතකය කියන්නේ ඒක සාමාන්‍ය ජීවිතයේ තියෙන යම් කිසි කුසලතාවයක් නේද? සමහර අය ඉන්නවා මේ පුංචි කාලේ දැක්ක අය මතකයි, නංගම් මතකයි, කාපු බීපුව මතකයි, නෑදෑ පරම්පරා මතකයි. එතකොට ඒක නූණ නෙමෙයි. ඒක මොකද්ද? මතකේ. සමහර ආච්චිලා ඉන්නවා මේ පුංචි කාලේ කටපාඩම් කරපු කවි මතකයි, ගාථා මතකයි. ඒවා ආයෙමත් කටපාඩමින් ඒක ඥානයක් නෙමෙයි. ඒක මොකද්ද? ඒක මතකයක්. ඒක මතකයක්. දැන් මේ යෝනිසු මනසිකාරය කියන්නේ මතකයක් නෙමෙයි. මේක හැකියාවක්. අරක හැකියාවක් තමයි. නමුත් මේ කියන්නේ මේක ඥානයකට අයිති. යෝනිසු මනසිකාරය කියන එක ඥානෙ කියන්නේ මොකද්ද? තවත් තෝරගත්තු යමක් වටහා ගන්න ඕනේ. යමක් තේරුම් ගන්න ඕනේ. යමක් අවබෝධ කරන්න ඕනේ. ඒකට තමයි ඥානෙ කියන්නේ. එතකොට ඒ වටහා ගැනීමට තේරුම් ගැනීමට තමන්ගේ කල්පනාව මෙහෙවනවා. වටහා ගන්න තේරුම් ගන්න කල්පනාව මෙහෙවනකට ඒකට කියනවා යෝනිසෝ මානසිකාර. වටහා ගන්න තේරුම් ගන්න කල්පනා මෙහෙව ගන්න බෑ කියමු. නමුත් ඔක්කොම මතකින් කියන්න පුළුවන්. මේ සූත්‍රවල අංකේ ඔක්කොම මතකින් කියන්න පුළුවන් කියමු. කාරණේ මතකින් කියන. නමුත් වටහා ගන්න බෑ. වටහා ගන්න බැරි වුණා මොකද වෙන්නේ? තමන්ගේ ජීවිත රටාව ඒ විදිහටම යනවා. ඒක වෙනස් කරන්න බෑ. ඇයි වෙනස් කරන්නේ? අවබෝධයකින්. වෙනස් කරන්නේ ඥානයකින්. වෙනස් වෙන්නේ ඥානයකින්. එතකොට මේ ඥානෙ නැත්තම් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ගමු අර කුජුත්තර. කුජුත්තර මල් ගේන්න ගිහලා හැමදාම මේ කාවණු හතරක් අංග ගත්තනේ. කාවණු හතරක් අංග ගත්තා. හතරක් දෙකක්ද? හතරක් කියා කරුණ හංග ගත්තා කියලා කියමු. හංග ගත්තු කතාව තියෙනවනේ. කාවරු කීයක් හරි හංග ගත් කීයක් හරි සල්ලි තියාගත්ත මල් වල ගාන කියලා. අපි කිව්ව මල් ගේන්න කිව්ව කියලා රුපියල් 1000ක රුපියල් 900ක මල් අරන් එනවා. මෙච්චරයි දුන්නේ කියලා. මේක වෙන්න පුළුවන් එකක් සාමාන්‍ය දෙයක් නේ. ධර්මයේ කන තේරුමක් නැති ධර්මයේ අහපු නැ මේ ධර්මයේ අහපුවයි මේ කරන දේවල් අපේ රටවල බැලුවාම මේක අනේ සාමාන්‍ය චූටි දෙයක්. මේ එතකොට කුජුත්තරා ගිහින් මල් වලින් කීයක් හරි ගගා හිටියා. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. ධර්මය අහලා මොකද වුණේ යාට? සෝවාන් වුණා. සෝවාන් වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමා තුළ ඇති වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගංගේ මොකද්ද? සම්මාදිට්ඨිය. මාර්ග පළවෙනි මාර්ගංගේ තමන්තල උපන්නා. උපන්නට පස්සේ අන්න යෝනිසෝ මනසිකාරයෙන් තොරව මාර්ගංගයක් උපදීද? උපදින්නේ නැහැ යෝනිසෝ මනසිකාරයෙන් තොරව. එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දුක ගැන යමක් විස්තර කළාද? ඒක හට ගැනීම ගැන යමක් විස්තර කළාද? දුක් නිරෝධ ගැන යමක් විස්තර කළාද? ඒ විස්තර කරපු දේ තමන්තුලින් හොඳින් විමසනකොට තමන්ට ඒක තේරුම් ගියා. ඒක ඥානෙ. එතකොට මේක තමයි දුක, මේක හටගන්නේ දුක කියලා මේක තේරුම් ගියා. ඊට පස්සේ තේරුම් ගියාට පස්සේ දන්නවා එහෙනම් මේක පුද්ගලයෙකුගේ ක්‍රියාවකින් තමයි දෙගෙන් දිගටම මේක අදගෙන නිකම්ම අවංක වෙනවා. ඒක තේරුම් ගිය ගමන් ආයේ අමුතුවෙන් එයාට කියා දෙන්න දෙයක් නැහැ. අවංක වුණා. එයා අවංක වෙලා දැන් එයා කැලීම ගියා මේ දෙවිනාස ළඟට. කවුද? සාමාවතිනේ. ගියා. ඊට පස්සේ සාමාවතී මොකක්ද දැන්නේ? ඇයි වෙනස දැක්කා? ඇයි මෙච්චර මල් අද ගොඩක් හම්බ වෙලා මුදලාලි පැහැදිලාද කියලා ඇහුවා. ඉතින් එහෙනම් මේකෙන් තේරෙනවා එහෙනම් සෑහෙන ගාණක් මෙයා අරන් තියෙන බව. ඈ සෑහෙන මල් ගොඩක් මේ ගෙනිහිල්ලා ඉදා. එතකොට මොකද්ද මේ කුජුත්තර කිව්වේ? ඔව් ඇත්ත කිව්වා. මම මෙන්න මෙහෙම කළා මීට කලින්. මට ආයෙක කරන්න. එතකොට එයා කොච්චර හිත හදාගෙන දෙන්නේ නේ? මට ඕන දඬුවමක් දීපුවාගේ ලෑස්ති පිටනේ ආයෙක කරන්නේ නේ? හරි පුදුමයි. සත්‍යයට පිවිසුනාට පස්සේ ඒ චරිතේ පිහිටින ගතිගුණ සත්‍යයේ පිහිටන්න ඉස්තර වෙලා තමා උදෙසා ඕනම කට්ටකමක් කරන්න එයා ලෑස්ති. සත්‍යයට පිහිටන්න ඉස්සෙල්ලා ඕන බොරුවක් කියන්න ලෑස්ති. ඕන දෙයක් හැබැයි ඒ ඔක්කොම තියෙන තමා උදෙසානේ. හැමතිස්සෙම තියෙන න්‍යෂ්ටිය මම. ඒ මම කියන න්‍යෂ්ටිය වටා තමයි සම්පූර්ණ ලාභ සත්කාර සම්මාන පිළිගැනීම් නම්බුනාම මේ කොහොම තියෙන අර න්‍යෂ්ටිය වටා. න්‍යෂ්ටි බිඳුනට පස්සේ ඒක එක අදාළ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? දැන් කොජුත්තර එහෙම කිව්වා. ඊට පස්සේ කවුද මේ සාමාවතී? පැහැදුනානේ. පැහැදිලා මොකද කිව්වේ? බලන්න යාට කොච්චර පිනක් තියෙනවද උනේද කියලා. වින දේවින්නාංශ කෙනෙන්නම් අම්මේ මක්ක කරයිද දන්නේ. අර කුජුත්‍රාටනේ. ඇයි දැන් එළවුණා එහෙ නමාලිගාවේ? සමාවති මොකද කිව්වේ? ඔව්. අද මල් ගෙන ආපු ගානම මං වැඩිපුර දෙනවා. කහවණු වටනම් කවණු දාසයක් දෙනවා මටත් tie කියාපු දේවල් අහගෙන ඇවිල්ලා කියාපන් කියලා. ඒක පින් බලේ නේ. මට නම් හිතෙන්නේම පින කියලායි. ඒක අපිට කියන්න වෙන වචන වචන නෑ. එච්චර ඥාණයක් ඇතිවීම. සාමාන්‍යයෙන් යෝනිසෝ මනසිකාරි පිටලයි වාසනාව නැත්තම් කියයි හා හොඳයි හොඳයි බොහොම හරි හැදුනනේ. හොඳයි දැන් හිතේ ඉඳලවත් හරියට මල්ටි කාරම් වරෙන් එතනින් ඉවර නේද කතාව. සාමාන්‍ය ඥාණි නැත්තම් දැන් එයාට තිබුණානේ එහෙනම් ඥාණය එහෙනම් අපිට මෙහෙම එකක් පේනවා මේ පිනෙන් යම් කිසි මේ විමසන්න ආසාව කියුරිසිටි එකක් නේ හැම තිස්සෙම තියෙනවා යම දැනගැනීමේ ආසාව ඒ සත්‍ය දැනගැනීමේ ආසාව හිතේ තියෙන්න ඕනේ දැන් මේ සාමවති මාලිගාව හිටියට කාලබිල හිටියට සත්‍ය දැනගැනීමේ ආසාව හිතේ තිබ්බා එයා පැහැදිලිව දැක්ක මෙයා වෙනස්ුනේ සත්‍යයක් නිසා එහෙනම් මේක උතුම් දෙයක් කියලා න්‍යාය ධර්මික රගියේනේ එතකොට අපිට පේනවා මේ පුද්ගලයෙකුගේ ජීවිතේට සම්පූර්ණයෙන්ම යහපත කර යන්න උදව් කරන්නේ යෝනිසෝ මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියන්නේ එතකොට මතක ශක්තිය නෙවෙයි මතක ශක්තිය නෙමෙයි යෝනිසෝ මානසිකාරය කියන්නේ මොකද්ද යමක් අවබෝධ වෙන ආකාරයට නුවණ හැසිරීමේ හැකියාව එතකොට නුවණ හැසිරීමේ හැකියාව තමයි යාට උවමනා ඒක තිබුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාට ඒක තමයි කියනෝ ලාභේ ඒක දැන කුණාසි දේශනා කරනවා අන්ධකාර ලෝකේ අපි කිමු රෑ වුණාම සම්පූර්ණ අඳුරයි දැන් මේ අඳුර ලෝකේ එළියගෙන අපි ලකුණ දැනගන්නේ කොහමද අරුණ උදා වීමෙන් අරුණ උදා වුණොත් එහිම නැගිනිර පැත්ත ආලෝක වේගෙන එනවා තමිර ඇවිල්ලා නැහැ ඒ අරුණ එතකොට ඒ අරුණ උදා වුණාම අපි දන්නවා තව ටිකකින් ඊට පායනවා ඒ වගේ කියනවා යෝනිසෝ මනසිකාරය. ඒ වගේ යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් දැන් යෝනිසෝ මනසිකාරය කියන වචනේ අපි ඔක්කොම දන්නවනේ. ද කාගෙන් ඇහුවත් යෝනිසෝ මනසිකාරය ලස්සන්ට කියනවා. නමුත් ඒක කිව්වා කියලා ඒක තමන්ට ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට පිටින්න නම් ඒක පිටලා තිබ්බ යුතුයි. ඒක පිටලා තිබ්බේ නැත්තම් ඒක යන ඕනින් ඉමසන්නේ නැහැ. අනිත්‍යක තමයි යෝනිසෝ මනසිකාරය තියෙන එක්කෙන හරි විදිහට මේක ධර්මයේ නුවණින් මෙනෙහි කරගෙන ගියොත් මං කියන්නේ අර න්‍යෂ්ටි බින්දා වගේ වෙන්න ඕනේ. එතකොට යා තමන්ට ලකුණු තමන්ට ගෞරව තමන්ට සම්මාන තමන්ුයි මේක කළේ තමන්ුයි කියකි ඒක එහෙම යන්නේ නැහැ යා. අයියා දන්නවා තමන් හිත හොඳින් කරපු දේ විපාක දෙනවා. නරක දෙයින් වැළකීලා එනවා. එයා එහෙම ජීවිතයන්නේ ගෙවන්නේ නේ. එතකොට ඒකට බුදුරජාන් වහන්සේ වදාළ මේ දසබල සූත්‍රය හරියට අපිට උදව් වෙනවා පටිච්ච සමුප්පාදේ දැනගෙන සිටීම. දැන් මේ දැන් අපි කියවන්නේ දැන් මොන රූප ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන අවිජ්ජා සංස්කාර නාම රූප විඥාන නාම රූප සලායතන ස්පර්ශේ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ මොනවාද? නිරුද්ධ වෙලා යන දේවල්. මේ සෑම දෙයක්ම නිරුද්ධ වෙලා යන දේවල්. එතකොට මේ නිරුද්ධ වෙලා යන දේවල් බව අපි දැනගෙන සිටියේ නෑ දැන් මේ කියපු ඔක්කොම දේවල් නිරුද්ධ වෙලා යන දේවල්. අවිද්‍යාවත් නිරුද්ධ වෙලා යන දෙයක්. සංස්කාරත් නිරුද්ධ වෙලා යන දෙයක් විඥානයත් නිරුද්ධ වෙලා යන දෙයක් නාම රූප නිරුද්ධ වෙලා යන දෙයක් ආයතන හය ඒ කියුවේ මේ අසකරණාසී ජීවකා මනස නිරුද්ධ වෙලා යන දෙයක් ස්පර්ශේ නිරුද්ධ වෙලා යන දෙයක් විඳීම නිරුද්ධ වෙලා යන දෙයක් තණ්හාව නිරුද්ධ වෙලා යන දෙයක් උපාදාන නිරුද්ධ වෙලා යන දෙයක් භවය නිරුද්ධ වෙලා යන දෙයක් ජාති ජරා මරණ නිරුද්ධ වෙලා මේ නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ අපි මේ පටිච්චසමුප්පාදේ නිරෝධය දන්නේ නැත්තම්. එදට පටිච්චසමුප්පාද නිරෝධය දැනගැනීමෙන් තමයි අපි දැනගන්නේ මේ ඔක්කොම හේතු නිසා මේ තියෙන්නේ. හේතු නැති වුණාම මේ ඔක්කොම නිරුද්ධ වෙලා යන ස්වභාවය යුක්තයි. දැන් මේට කලින් වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, උන්වහන්සේලාගේ ඇස කන නාසී දිවකය මනසේ ක්‍රියාකාරීත්වය ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. නමුත් අපි ඊටත් දැන් පහු කරන් ඇවිල්ලා. නේද? දැන් බීට සාරාසංකේය කල්පලක්ෂයකට කලින් භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරන්න පටන් ගනිද්දී අසංකේය කල්පලක්ෂයට කලින් ඒ සිටිවිල්ල තමන්ගේ හිතේ එද්දිත් අපි සසරේ හිටියේ නැද්ද? අපි හිටියා. ඊට පස්සේ උන්වහන්සේ සුමේද නම් තාපසතුමෙක් වෙලා විවරණ ලබද්දිත් අපි සංසාරේ කොහේ හරි හිටියා. උන්වහන්සේ තින් දේවදත්තගෙන් කෙලවරේ නැති කුටි කකා පාරමී පුරද්දිත් අපි සංසාරේ හිටියා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා අපිත් කොහේ හරි හිටියා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරගෙන ගියා අපිත් හිටියා. දැන් ඔන්න අපි මේ මනස ලෝකෙට ඇවිල්ලා ඉඳිදී ඔන්න දැන් අපිට කියනවා මේ බෝධිසීවනි තමයි උන්වහන්සේ බුදු වුණේ. ආන් අතන තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ. ආන් අතන තමයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ආන් අතන තමයි උන්වහන්සේ පිරිනුවම් පෑවේ. මේකයි උන්වහන්සේ දේශනා කළේ කියලා කියනවා. දැන් අපි තාම සසරේ යනවා. එතකොට අපි එහෙමනම් අපිට සමහර විට වරින් වර මුණ ගැහෙන්න ඇති. හැබැයි අරක තිබුණේ මොකද්ද? යෝනිසෝ මනසිකාරි. සිංහලින් කියන්න බලන්න. ඔව්. ඒ අහපු දහම් කරුණ අවබෝධ වෙන ආකාරයට තේරුම් ගත් බව. මේක තිබ්බනම් අපි ධර්මයේ කරාම යනවා. ධර්මයේ කරාම යනවා. එතකොට මේ ධර්මයේ කරා අපව ගෙනියන්නේ අපි අර කල්පනාව. කල්පනාව. ඒ කල්පනාව අපි ළඟ හරියට පිහිටියොත් එයා පුංචි දහම් කරුණක් හරි පොඩි දහම් කරුණක් හරි අල්ලගෙන ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ හරියට හොඳට කල්පනා තියෙන කෙනා හැන්ද වගේ නෙමෙයි කියලා නේ දිවක් වගේ කියනවනේ නේ. එතකොට ඒ විදිහට එයා තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ දැන් හරියට කල්පනාව තියෙන කෙනා ඒ කාරණේ තුල රැඳිලා ඉන්නවා. ඒකෙන එක පටලෝ ගන්නෑ. දැන් මේ කෙනෙක් කල්පනා කළා තරුණයෙක් ඒ කාලේ හිතුවා හරි මමත් ලෝකේ ආවෝද කරන්න ඕනේ. මමත් යෝනිසු මනසිකාරය දෙන්න ඕනේ කියලා පොකුණක් ගාවට ගියා. සමාගාවා කියන පොකුණ ගාවට ගියා. ඊළේ පොකුණ ගාව ඉඳලා පොකුණ දිහා බලලා දැන් මෙයා ජම්බුරට හිතන. මේ ලෝකේ ආවෝද කරන්න. හිතපු වෙලාවේ අර නෙළුම් දණ්ඩක් අස්සෙන් පෙරහැර ගියා. මෙයා මේක දැක්කා. දැකලා ටවුමට දුවගෙන ඇවිල්ලා කිව්වා හරි වැඩේ උනේ. මන් ලෝකේ ගැන හිතනද මම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කර කර හිටියා. ඉඳලා මම බලන්නේ නිලුන් දණ්ඩක් අස්සෙන් පෙරහැරක් ගියා කියලා. අනිත් එක්කෝ මොකද්ද කිව්වේ? උඹට පිස්සු. පිස්සු ගැදුනා. බුදුරජාන් වහන්සේ දේශනා කළ මහණෙනි සුරාසුර යුද්ධයක් වෙලා ඒ වෙලාවේ අසුර පිරිස නිලුන් දණ්ඩ අස්සෙන් ගියා කිව්වා. ඒක මෙයා දැක්කා කිව්වා. නමුත් ලෝකෙට විශ්ේ වෙන්නේ. එතකොට ලෝකෙට විශ්ේ නොවන දෙයක් හිතුවේ මොකද යා? එයා සීමාව දන්නේ. සීමාව දන්නේ. හරි විදියට යෝනිසෝ මනසිකාරයේ තියෙන එකනා සීමාව දන්නේ. මම කිව්ව දවසක් මගෙන් ඇහුවා අර මහත්තයෙක් ඇවිල්ලා මට හරි ප්‍රශ්නයක් හිත තියෙන්නේ කොහෙද කියලා. මං කිව්වා මට නම් හිත කොහේ තිබ්බත් මට නම් ඒ ගැන වගක් නැත. මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ හිත කෙලිසී යාමයි. ඒ කියන්නේ හිත කිලුටු වීමයි ප්‍රශ්නේ හිත තිබෙන තැන නෙමෙයි කියලා. ඒක නේද හරි එක? ඒ නිසා කවදාවත් දැන් මට ඒ සිතුවිල්ල ඇවිල්ලා නැහැ. කොයි විදිහට තියෙන්නේ? ඒත් කොයි හරියට තියෙන්නේ? මට එහෙම හිතන්නේ මට මං එහෙම හිතලත් නැහැ. මට හිතන්න ඕන කමක් නැහැ. හිතට බය වෙනකොට, හිත කෙලෙසෙනකොට, හිත කිලුටු වෙනකොට අන්න කලකිරීම ඇති වෙනවා. මේ හිත අපිරිසිදු වෙනවා නේද? මේ හිත කිලුටු වෙනවා නේද? මේ හිත කිලුටු වීම හිත සූපිනිස පවතින්නේ නැහැ නේද? ආවිදෙනවා. එයාට විසඳුමක් නැද්ද? ඇයි හිත කිලුටු වීමෙන් නිදහස් වෙන ක්‍රමයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒතර ඒ කිරියට හිතේ පැහැදීම තියෙනවා නම් මේ සිතේ සිත කිලුටු වෙන එක නවත්තන්නයි මේ ධර්මයේ දේශනා කළා තියෙන කියලා. ඒතර යාට විසඳුමක් තියෙනවා. නැත්තම් හටගන්නේ වාදයක්. ඉතින් ඒ නිසා හරිදී කල්පනා කරන්ද හරිදී කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හරිදී කල්පනා කිරීමෙන්ම තමයි අපි එක දවසක් මට මහත්ෙක් කියලා කියන අනිහා අඳුනේ කොහොම හරි රහත් වෙන්න කියලා. හැමදාම ඇවිත් කියන මං එහුවා. ඉතින් අනේ මහත්තයෝ මේ මම මේ රහත් වුණා ඔයාට මොකද? නෑ මට දාන්ටි කද්දී ගන්න කිව්වා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපි අපිදී හරියට හිතනකන් අපිට උවමනාවේ යන්නේ නැහැ. යන්නේ නැහැ. ඉස්සර මට වුණත් මම ඉති රහතන් වහන්සේලා හොයාගෙන යනවා. ඉති රහතන් වහන්සේලා ඉන්න තැන ආරංචි වුණාම අනේ රහතන් වහන්සේලා කියලා මම ගෙල්ල වන්දනාමාන කරගෙන සලකගෙන ඉන්නවා. කාලයක් යනකොට මට තේරෙනවා රහත් නැහැ කියලා. ඊට පස්සේ මම එතනින් පස්සේ මම කල්පනා කළා මම මේ කරන වැඩි සාර්ථක එකක් නෙවෙයි. ඇයි? මම මේ බාහිර හැසිරීම් වලින් බාහිර කතා බහින් දියුණු පුද්ගලයන් හොයනවා. මේක මට විශේෂ වෙන එකක් නෙවෙයි. මේක නෙමෙයි මම හොයන්න ඕනේ මා ගැන. මා ගැන ඇත්තෙම උදව්ව මම හිතුවා රහතන් වහන්සේ නමක් ගාවට ගියොත් උන්වහන්සේ මට ඉක්මනට මේකෙන් ඈතර වෙන්න කියා දෙයි කියලා. නමුත් අපිට කාලයක මට තේරුණා ඒ රහත් රහත් කියලා හිතාගෙන ඉන්න කවුරුවත් රහත් වෙලා නැහැ. මොකද ධර්මයේ ගැන බුද්ධ දේශනාවල් සම්බන්ධයෙන් එකඟ වෙන්නේ නැහැ. එතකොට මං මගේ වාසනාවට මං හිත පහදාගෙන හිටියා හොඳට බුදුරජාන් වහන්සේගේ දේශනා ගැන. මම අර බුදුරජාන් වහන්සේගේ දේශනාවට එකඟ වෙන්නේ නැත්තම් මට ප්‍රශ්නයක් හටගන්නවා. මොකද හටගන්න ප්‍රශ්නේ මේ ධර්මයට සත්කාර සම්මාන කිරීමෙන් ධර්මයට ගෞරව කිරීමෙන් ධර්මයේ තුලින් උපද්දවන්නේ. ධර්මයේ තුලින් උපද්දවපු කෙනාට ධර්මයේ කෙරෙහි ගෞරවේ තියෙන්න ඕනේ. දැමී නැහෙනේ. ඕ මං එතනින් යනවා. එහෙමයි උනේ. ඉතින් එතකොට අපිට මේකේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි හොඳට අපි තේරුම් ගත යුත්තේ. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි හිත පහදවාගෙන අර නුවණින් මෙනෙහි කරන්න ඕනේ. දැන් ඒ නුවණින් මෙනෙහි කරන්න ඕමනා දේවල් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මං කිව්වේ ඒකද? අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඊළඟට සංස්කාර නිසා විඥාණය හට ගන්නවා කියලා දේශනා කළා. විඥාණය නිසා නාම රූප හට ගන්නවා කියලා දේශනා කළා. නාම රූප කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සා රූප. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. ඉස්සර මම රූප කිව්වම හිතුවේ මේ රූප කියලා. රූප කිව්වම අපි හිතන්නේ මේ රූපේ කියන අඳින ඇඳලා පෙන්නන එකනේ. ඉස්සර රූපේ කිව්වම මම හිතුවේ මේ රූපේ කිව්වම මේ ඇඳලා පෙන්නන ඒවා කියලා. අපි ඒවට රූප කියන්නේ. පස්සේ තමයි මේ දේශනාව කියවදි තමයි මම දැනගත්තේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගන්න දේ නැසී වෙනසී යන නිසා රූපතිචිකෝ භික්වේ තස්මා රූපාන්ති උච්චති. මේ නැසී වෙනසී යන නිසායි රූප කියන්නේ කියලා තේරුණේ. එතකොට බලන්න අපි සාමාන්‍ය බුද්ධ දේශනා කියුවේ නැත්තම් අපිට හිතෙන්නේ රූපේ කියන්නේ මේ එහෙම වෙනස් වෙන එකක් කියලා නෙමෙයිනේ. අනික එක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ හටගන්න විදිය මහණෙනි බිත්තියක් තියෙනවා කියනවා. මේ බිත්තියට මිනිස්සෙක් පාට අරගෙන ඇවිල්ලා ස්ත්‍රී රූපයක් එහෙම නැත්නම් පුරුෂ රූපයක් අඳිනවා කියනවා. ඊට පස්සේ අපිට බිත්තිය පේන්නේ නැහැ. අපිට පේන්නේ අර ස්ත්‍රිය. එහෙම නැත්නම් පේන්නේ ඒ රූපේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන එහෙම එකක් ඉතන නැහැ. එතරනේ තිත්තන්ති තත්‍රිව රූපානි ලෝකේ. එම හිමම තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයාගේ කැමැත්ත කියලා කියන්නේ සංකල්පීය රාගයක්. අතෙත් ධීරා විනයන්ති ඡන්දං. මේදී ප්‍රඥාවන්ත කෙනා දැකලා එයාට ඒ කෙරෙහි තියෙන ඇල්ම නැති යනවා කියනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට විඥාන නිසා නාම රූප. නාම රූප නිසා ආයතන 6. අස කන නාසය දිවකය මනස හට ගන්නවා. ආයතන 6 නිසා ස්පර්ශය මේ ලෝකෙත් එක්ක එකතු කරලා දෙනවා. ඒක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ස්පර්ශයෙන් කියන මේ ඔක්කොම ප්‍රශ්න හට ගන්න. ඉතින් ඒක හරිනේ. ඇයි රූපයයි විඥානය එකතුුන්නේ නැත්තම්? කනයි ශබ්දයයි විඥානය එකතුුන්නේ නැත්තම්? නාසයයි ගඳ සුවඳයි විඥානය එකතුුන්නේ නැත්තම්? දිවයි රසයයි විඥානයයි එකතුුනේ නැත්තම්? කයයි පහසයි විඥානයයි එකතුුනේ නැත්තම්? මනසයි අරමුණුයි විඥානයයි එකතුුනේ නැත්තම් ප්‍රශ්නයක් කොහෙන්නේ නැන්නේ. යම් දවසක එකතුුණාද ඉදා ඉඳලානේ මේ ප්‍රශ්න තියෙන්නේ. ඊළඟට ඒ ප්‍රශ්නෙට උවමනා කරන පසුබිම අපේ ජීවිතය ඇතුලේ තියෙනවනේ. දැන් අපි ගත්තොත් දැන් රහතන් වහන්සේ එහෙන් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස විඳිනවා. මනසින් අරමුණ විඳිනවා. ප්‍රශ්නේ නැහැ. ඒ ඇතුලේ සිද්ධ වෙන්න උවමනා දෙයට කිසි දෙයක් සිද්ධ වෙන්නේ ne atahara bhayak ne thiyen apada thiyen atahara bhayak nemeni patalicha hayak ne e nisa ayatana hari sparsha hata ganna e sparsha nisa vindima vindima nisa tannawa tannawa nisa upadana ඔබට මතකද මම කිව්වා කලින් මේ ඔක්කොම කියලා මේ ඔක්කොම මොන ස්වභාවයකටද නිරුද්ධනස ඒ වගේම හට ගන්නා ස්වභාවයකට යුක්තයි. හෙයි ස්පර්ශ නිසා විඳීම හට ගන්නවා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ඉපදිනවා. මේ සියල්ල හට ගන්නා ස්වභාවයකට යුක්තයි. එතකොට මේ හටගන්නා ස්වභාවයෙන් යුක්තයි කියලා එයා මේක හොඳට විග්‍රහ කරගෙන ගියොත් මං හිතනවා අපිට අපි දන්නේ කියන්න අපිට කොච්චර දුරට යෝනිසෝ මනසිකාර්ය අප තුළ පිහිටලා තියෙනවාද කියන්න අපි දන්නේ නැහනේ. මේ යෝනිසෝ මනසිකාර්යයේ තියෙන ප්‍රමාණයට අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙනවානේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. විඤ්ඤූහි කිව්වේ බුද්ධිමත් මිනිසයන් විසින්. පච්චත්තං වේදිතබ්බෝ වෙන්ෙන් වශයෙන් ආબોධ කරගත යුතුය. වෙන්ෙන් වශයෙන් කියලා කිව්වේ ඒකයි. අපි එක එක්කෙනාට ඒකේ ඒ එක එක්කෙනාගේ වාසනා මහිමේ එක එක්කෙනාගේ පින්බලයේ අනුව තමයි එක එක්කෙනාට වැටෙන්නේ ඒක. එක එක්කෙනාට ඒක තේරුම් යන්නේ පින්බලයට අනුවයි. ඒ වෙනස්කම වෙනස්කම තියෙනවා. එතකොට මේක හටගන්නා ස්වභාවයේ යුක්තයි මේ ඔක්කම. එවනම් අපි මේකේ මම කියන න්‍යෂ්ටියෙන් තොරව අපි මේක දැක්කොත් ප්‍රතිසම්පාදේ හටගන්න විදිය අපේ ජීවිතයට ලොකු ලාභයක් නැද්ද ඒකේ? ඒ නැත්තම් හැමදෙස්සෙම අපි හැමදෙස්සෙම කැරකි කැරකි යන්නේ කොහෙටද? මම කියන එකට යන්නේ නේ. මම කියන එකට යන්නේ නැතුව මේ ටික විතරක් අපි හදාගන්න කල්පනා කළොත් මේ පරිසම්පාදයක් නේ මෙතන තියෙන්නේ. මේක හටගන්නා ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට තේරුම් ගියොත් අපි භාගයක් භාගයක් කියන්නේ මේකේ පොඩ්ඩක් අපිට වැටහුණා. නමුත් ඒකේ ඒ පොඩ්ඩ හරි සම්පූර්ණ වෙන්න නම් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියලා වැටහිය යුතුයි. එතකොටයි මාර්ගයට වැටෙන්නේ. හටගන්නා ස්වභාවයෙන් යුක්තයි කියන එකෙන් ප්‍රමාණයකින් පමණක් මාර්ගයට වැටෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි කියවම දුකයි සමුදයයි විතරයි. භාගයයි. නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි නිරෝධේ මාර්ගය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත්. ශේෂ නැතුව ශේෂ කිවි ඉතිරියක් කරන්නේ නැතුව අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙනවා. විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් විපදීම නිරුද්ධ වෙනවා. විපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ සෝක වැළපීම් දුක් දුන්නස් ඔක්කොම එහෙනම් අර හටගන්නා ස්වභාවයෙන් යුක්ත වූ මේ නිරුද්ධ වී යන ස්වභාවිනු යුක්තයි. ඔන්න ඕක තමයි අපි ඉස්සල්ලා නුවණින් විමසලා විමසලා තේරුම් ගත යුත්තේ. දැන් මේක තේරුම් ගන්නේ නැතුව අපි තේරුම් ගන්න හැදුවොත් මම අවබෝධ කරන්න ඕනේ. මට අවබෝධ කරන්න ඕනේ. මං ඉක්මනට අවබෝධ ගන්න ඕනේ කියලා මමත්වයේ තුලම මම කියන හැඟීම තුලම මොකාකාරي අරුබුදයක් ග්‍රහණය කරගනි. ඊට පස්සේ එයා ඒ ග්‍රහණය කළා ඒකෙන් ආස්වාදයක් විඳ විඳීදී මට දැන් මේ කාරණේ අවබෝධ වුණා. මට දැන් මම මේ කාරණේ තේරුම් අරන් ඉන්නේ මම දැන් අපායේ නිදහස් වුණා කියලා තමන්ම තමන්ව වැරදි කියන්නේ කල්ුණු රහිතව අවබෝධයකින් තොරව තමන් තමන්ගෙනම හදා ගන්නවා කතන්දරේ. ඊට පස්සේ තමන් ආයෙ කැරකිලා ඉන්නේ අර න්‍යෂ්ටියටමයි. ඇයි මාන්නෙට එනවා ඊට පස්සේ මට දැන් කවුරුවත් ඕනේ මට දැන් ගුරු මේ බාහිර කෙනෙකුගේ සහායක් ඕනේ මට දැන් තනියම මේක කරගන්න පුළුවන් කියලා එහෙම අවුල් වෙච්චා මට හම්බ වෙලා කියනවා. ආයේ කිසි කෙනෙක් කියන එක අහන්නේ නැහැ. එතකොට අපිට පේනවා එතකොට ඒක ධර්මයේ අවබෝධ වීම නෙමෙයි තමන් හිටිය තැනටත් වඩා කරදරයකට පත්වීම කියලා. එතකොට ඒක වෙන්නේ නැහැ මේ පටිච්චසමුප්පාදේ හරි විදියට නුවණින් විමස තේරුම් ගත්තොත් ඒකේ ආරක්ෂාවක් නම් තියෙනවා. ඒ බුද්ධ දේශනාවල පෙන්වා දෙනවනේ ඒක. පෙන්වා දෙනවා පටිච්චසමුප්පාදං ඒව සාදුකං මනසි කරෝති. පටිච්චසමුප්පාදීම මනාකොට මෙනෙහි කරයි. ඒකට පටිච්චසමුප්පාදේ මෙනෙහි කරයි කිව්වම ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ හටගන්නා ආකාරයයි නිරුද්ධ වෙන ආකාරය දෙකම ගැන මේ කියන්නේ කියලා. දෙක ගැනමයි මේ විස්තර වෙන්නේ කියලා. හයිද හටගන්නවා නම් යම් ආකාරයකින් ඔව් ඒකම නිරුද්ධ වෙනවා. එතකොට මේ හට ගැනීම නිරුද්ධ වීම හරි විදිහට තේරුම් ගත්තොත් යා තේරුම් ගන්න මොකද්ද? මේ ලෝකේ තයිති දේවල් ගොඩක්නේ මම මේ පරිහරණය කරන්නේ. මට මේකේ කිසි නම්බුවක් අරගෙන පළක් නැහැනේ කියලා. එයාට ඒක තේරුම් ගියාට පස්සේ හිමින් ධර්ම මාර්ගයටම යාවි. ඒක ලෝකෙට කියකේ ඉඳී කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකෙට කිව්වා කියලා ලෝකෙට පළක් නැහැ. ඒ තමන් යම් කිසි දෙයක් තමන්ගේ ජීවිතේ තුල නුවණින් මෙනෙහි කරලා තේරුම් ගන්න හදනවා කියමු. ලෝකෙට පළක් වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා කිව්වොත් ඒක ලෝකෙට පළක් තියෙනවා. මට මෙහෙම වැටහෙනවා කියලා කිව්වට ඒක පළ ඇයි? ඒක පුද්ගලික එකක් නේ. ඒක අනිත් එක්කෙනාට අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක වැඩක් නැහැ. අපිකම කෙනෙක් ඉන්නවා ධර්ම කාරණා සීකලා එයා මෙනෙහි කළා එයාටම ගැළපෙන විදිහට උපමා හදාද්දි තමන් තේරුම් ගත්ත කිම්. ඊට පස්සේ එයාගේ උපමා ටික කියන්න පටන් ගන්නවා. ඒක ඉවරයක් තියනවද? නැහැ. ඉඳලා හිටලා එකක් දෙකක් කිව්ව කියලා ඒකේ බාධාක් වෙන එකක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කළ යුත්තේ. මොකද හේතුව? මේ ලෝකේ යමෙක් සසරෙන් ඈතර වුණා නම් ඈතරුනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා. ඒ දැන් අර එක තැනක තියෙනවා මට මතක හැටියට මුල් කාලේ අර කාළී කියලා උපාසිකාවක් සඳුළුතලයක ඉඳලා ඔව් ධර්මයේ කතා කරද්දි අහසින් ගියා යක්ෂ ජෝඩුවක්. සාතාගිරි හේමවත කියලා යක්ෂයෝ දෙන්නෙක් ගියා. මේ ධර්මයේ කතා කරගෙන යනකොට ඒ යක්කු දෙන්න එතන නැවතිලා අහගෙන හිටියා. ආගෙන හිඳලා සෝවාන් වුණා. එතකොට අපිට පේනවා මේ උපාසිකාව දන්නේ නැහැ අර අමනුෂ්‍ය මේක අහගෙන ඉන්නවා කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ තමයි මේ බලේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තුල තමයි බලේ තියෙන්නේ. එතකොට මේ බුද්ධ වචනේ තුල තමයි ලෝකේ දැන් අපි ගම්මු අද උදේ අපි ගානක මොග්ගල්ලාන සූත්‍රේ දැන් හවස්වරුයි ඔව් ද්විතීය දසබල සූත්‍රය. ඉතින් මේ දේශනාව මේ ද්විතීය දසබල සූත්‍රය අහලා හීන වීරිය තියෙන කොච්චරනම් සංගපිරිසක් වීරිය වැඩි කරගෙන සසරෙන් එතර වෙන්න ඇද්ද? ඇයි මේක කියනනේ මහන්නේ මේ මම මේ විදිහට සද්ධර්මයේ දේශනා කරලා තියෙනවා. මේ උසවල තබලා තියෙනවා විවටි විවෘත කරලා තියෙනවා ප්‍රකාශිතේ ප්‍රකාශ කරලා තියෙනවා චින්න පිලෝතිකේ මේ වැරහෙලි සුනුවිසුරු කරලා තියෙනවා. වැරහෙලි කියන මොනවද දුන්නාද? ඒක ඒක දෘෂ්ටිවලට එක එක මතවාද අද වුණත් තියෙනවනේ වැරහැලි නැති කාලයක්ද නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතුරුදහන් වුණාම වැරහැලි විතරයි ඉතුරු වෙන්නේ. ආයේ වැරහැලි වලින් සත්‍ය වහලා තියෙනවා. ආයේ බුදු කෙනෙක් ඇවිල්ලා වැරහැලි කීතු කරලා වීචි කරලා මේ ඉංගල පෙන්නනවා. ඉදාර්ථම මිනිසුන් ආයේ ඇස්සරෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි බලය තියෙන්නේ. ඒ උන්වහන්සේ දේශනා කළා කියනවා උන්වහන්සේ මේක හරි ලස්සන කතාවක් කියනවා මහණෙනි හීන වූ වීරියකින් අග්‍රවෘතියක් කරා යන්න බෑ කියනවා. කලටි වලින් පුළුවන් මිටිකිරි ගන්න. පොල් සරල එක මේකේ මගේ එක. ඈ කලටි එක කොච්චර ගහගෙන ගලුවත් හොඳ මිටිකිරි එනවද? ඒකට මොකද තියෙන්න ඕනේ? හොඳට පැහිච්ච මෝරපු පොලයක් ඕනේ. සාමාන්‍ය දේ තුලත් එනං හරවද්දයක් ගන්න බෑ. අරටුවක් නැති සඳුන් ගහක් කැපුවා කියලා සුවඳ එනවද? නෑනේ. හොඳට මෝරපු අරටුවක් තිබ්බොත් තමයි ඒකේ සුවඳ එන්නේ. එන හැම දෙයකම එහෙම ලක්ෂණයක් තියෙනවා. මහණෙනි හීනෝ අපි මේ චූට්ටක් කල්පනා කරලා චූට්ටක් කියලා පොඩ්ඩක් කියලා භාවනා කරලා ආයි වාට පිට බලලා ආයි ඇස්වාගෙන අපිට මේ හීන වූ වීරියකින් අපිට මේ දුරගමනක් මේ බුදු කෙනෙකුගේ ධර්මයක් ස්පර්ශ කරන්න බෑ. ඒක තේරිච්ච නිසා තමයි මං බොහෝ දෙනෙක් මේ පින්වල යොදවන්න මං පෙළඹුණේ. මං හොඳට තේරුණා මේක කරන්න අතරනම් අපේ පින් බලේ හයිය නෑ නික. අපිට තේරෙනවනේ සමහරට නෑ නෑ ඔතන හරියන්නේ නෑ. ඕක කියා දින විතර හැමදාම කෝ ඕගොල්ලෝ මාර්ගපලනේ අතන්ට යන්නේ ආයි ගියපෑ කැරකිලා ආයි එනවා. එතකොට මොකද මේ හේතුව? මෙහෙම අපි කියන පමණින් මේ බඩු ගන්නවා වගේ ගන්න බෑ. හැබැයි මේකට වාසනා මහිමය තියෙන්න පුළුවන්. කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට තේරෙන්නේ නෑ. හැබැයි එයා හොඳට හරි විදියට නුවණින් මෙනෙහි කළොත් එයා ජීවිතේ තේරුම් ගත්තු කෙනෙක් වේ. එයා අද්භූත කෙනෙක් වෙන්න නම් බෑ. එයා හොඳට ජීවිතේ වැටහිච්ච කෙනෙක් බවට පත් වෙයි. එයා ඊර්ෂ්‍යා කරන්නේ නැති, පලි ගන්න නැති, එකට එක කරන්නේ නැති හොඳ හොඳ පෞරුෂයක් තියෙන චරිතයක් ඇති වෙයි. එයා විශේෂ කෙනෙක් වෙයි කියලා නම් මට හිතන්න අමාරුයි. මොකද හේතුව මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියා බලුවම ඒකේ සමහර අවස්ථාවල් තියෙන අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ එක තැනක තියෙනවා මේ අර ලකුණ්ඨ බද්ධිය. රහතන් වහන්සේ පුංචිනේ මිටිනේ ලකුණ්ඨ කියන්නේ පොඩි මිටි ගතියකින් හිටියානේ. එතකොට මේ සමහර ස්වාමීන් වහන්සේ ධර්ම ආબોධයක් ලකුණ්ඨ කරපුනේ ස්වාමීන් වහන්සේ නිකන් ඔච්චමට වගේ යන ගමන් ඔව් කණින් හොල්ලන් යනලු කොහොමද කියලා. එතකොට බුදුරජාන් වහන්සේ තින් අනේ ඉනහවිගෙන ඉන්නවා. බුදුරජාන් වහන්සේ දැස සංඝයාට අඬ ගහලා කියනවා දන්නවද අර ලකුණ්ඨ බද්ධිය. කැමැති කැමැති සමාධි වලට සමවදින්න පුළුවන්. කැමැති කැමැති ධ්‍යාන වලට සමවදින්න පුළුවන්. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. මේ මේ ඥානයෙන් යුතයි. කාටවත් හොයන්න බෑ. කාටවත් හොයන්න බෑ. අනික ලකුණ්ඨ බද්ධිය රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ භාග්‍යතුන් වහන්සේ මේ අර කණින් අදිනවා. භාග්‍යතුන් වහන්සේ මේ රසකලා කිව්වොත් හොඳයි නේ ඒගොල්ලෝ නිකන් පව් කරගන්නවන්නේ මට නිකන් එක එකව කළා. එහෙමකුත් තියනවද? නෑ. බලන්න එතකොට මේ චරිතේ ඒ චරිතය තුල තියෙන ලෝකෙත් එක්ක සම්බන්ධ නැති බව. ඒක තමයි එතනදී සුන්දරත්වය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අඬගහලා කියන මේවයි සංඝයාට. එතකොට හරි. ඔක්කොම සලකන්න ගන්න බෑ. වචනකින්වත් ඒකට රුකුලක් දීලාද? නෑ. ඒ නිසා හරි ආශ්චර්යයි ඒක. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුල මේ පිටන විදි හරි පුදුම සංගතයි. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේලාගේ ජීවිතය තුළ ගුණ මතුකලාට වඩා උන්වහන්සේලා කරේ හුදෙකලා වෙච්ච එක. පාඩුවේ හිටපු එක. කාට තුරන්න බෑ. නැත්තම් කොහොමද මාර්ගඵලලාභින් කෝටි ගණනක් රසාවල් කරගෙන අවදරුව නඩත්තු කරගෙන සවැත්නුවර ඉන්නේ කොහොමද? නේද? මාර්ගඵලලාභී ඉන්නේ කෝටි ගණනක් ඉඳලා තියෙනකෝ. එතකොට මාර්ගඵලලාභී අම්මලා තාත්තලා මාර්ගඵලලාභී ළමයිව කසාද බඳලා දුන්නා. උනාද නැද්ද ඒවා? ඉතින් ඔය උන්නේ මගුල් කෑවේ කොහෙටි? දැන් නෙමේ චූටක් මේ යාන්තම් පොඩ්ඩක් ධර්ම ඉගෙන ගත්තට පස්සේ විශේෂ ලකුණු හොයන්නේ. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න ඕනේ එහෙම එකක් මේකේ සොයන්න සොයන්න අමාරු වෙටෙනවා. විශේෂ ලකුණු හොයන්න හොයන්න අමාරු වෙටෙනවා. විශේෂ ලකුණු නැතුව ඉන්න ඉන්න වාසි. ඒ නිසා විශේෂ ලකුණු නෙමෙයි මේකේ වැදගත් වෙන්නේ තමන්ගේ තියෙන ප්‍රඥාව. ඊළඟට තමන්ගේ තියෙන කුසලතා, තමන්ගේ තියෙන හැකියාව. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙනගෙන දැන් මේකෙන් අපි ဒုတိය දසබල සූත්‍රේ බුදුරජාණන් වහන්සේගේ විස්තර කරපෙක දැන් මතකද? කොහෙදද මේක උන්වහන්සේ දේශනා කළේ? ඉතින් මං අහන්නේ යෝනිස මනසිකාරය නෙමෙයි ඈ මතකේ. යෝනිස මනසිකාරය තම තමන් සත්‍ය එකක්. ඒක දැන් සමහර වෙලාවන ස්වාමීන් වහන්සේ මම මෙනෙහි කරන්නේ මෙහෙමයි. හරිද? බන්ට කොහොමද ඒක හරි විස්තර ගෙනයි ඊළඟ පාරේ යන මොකක් මෙනෙහි කරයිද මං කොහොමද දන්නේ? තේ නිසා ඒක තම තමන් සතු එකක්. මතක ශක්තිය විතර අපිට තියෙන කතා කරන්නේ. ඔන්න ඊට පස්සේ ဒုတိය දසබල සූත්‍රය. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව තුළ උන්වහන්සේ විස්තර කරනවා පිරිසිමැද්ද සිංහනාද කළා පංච උපාදානස්කන්ධේ උන්වහන්සේ හට ගැනීම නැතිවීම විස්තර කරලා පටිසම්පාදේ සමුදයත් නිරෝධයත් විස්තර කරලා කියන මහන්නේ මේක වීරිය ගන්න මේ අග්‍ර උදයකින් තමයි අග්‍ර උදයකට යන්නේ. හීන උදයෙන් අග්‍ර උදය කරා යන්නේ නැහැ. මේ ධර්මයේ මේ බඹසර කුමක් වගේද? මිහිරි මණ්ඩපයේ මිදන්. ඔව් මිහිරි මధుරු මීපැණි වගේ මීවදයක් වගේ එකක් කියනවා මේ ධර්මයේ. ඒ නිසා මේ දැන් සාස්තුරුනාස මුණ ගැලින් දැන් අපිට මේ මොකවන්නේ නැහැ නේ.